மா துட்டு ஹிமிபானோ. மாதர ஸ்ரீ ஞானாராம மாஹிமிபானன் வஹான்சேகே அசுரலத்தோ மாஹிமி சிரித அகேதி. தீரோச்ச சுக சங்வாசோ ஞாதி நஞ்ச சமாகமோ தஸ்மாஹி தீரஞ்ச பஞ்சாங் ச பகுசுதஞ்ச தோரையப சீலாங் வத வத்த மாரியாங் தன் தாதிசாங் சப்புரிசாங் சுமேதாங் பஜேத நக்கத்த பதாங்ச சந்திமா ந புப்பத கந்தோ பட்டிவாத மேதி ந சந்தனாங் தரக தகராங் மல்லிகாவா சதாங்ச கந்தா பட்டிவாத மேதி சப்பா திசா சப்புரிசோ பவாதி. தம்மபத 207-208 57வன காதா. சிங்கள தேரும. பண்டிதையா நேயான்கே எக்வீமாக் மேன் செபவு எக்வ விசீமாக் ஏத்தேகி. எஹெயின் சந்த அஹச அசுருகரன்னாசே நுவனதி பிரஜாவந்த பகுஷ்ருத பிரதிபத்தி தூர உசுலன சுலு சீல துதாங்க வத்புரன ஆரிய மனா புத்தியன்யுத் எவது சத்புருஷேகு அசுருகராவு. மல் சுவந்தது சதுன் தவறலா இத்த சுவந்தது உடுசுலங்கட நோயாய். சத்புருஷன்கே குணசுவந்த உடுசுலங்கட யாயித்த சத்புருஷயா குணசுவந்தின் சீலு திசாவின் மெடகினையாய். ஸ்ரீ கல்யாண யோகாசிரம சன்ஸ்தாவே கரு சமுத்பாதகா பிரதான அனுஷாசக ராஜகீய பண்டித அதிபூஜ்ய கடவெத்தூவே ஸ்ரீ ஜினவன்ச மாஹிமிபானன் வஹான்சே விசினி சௌகெலசுன் முலசுன் கொட்ட பிலிவிதினா ரஹத் பவின் சியலும ரஹதன் வஹான்சேலா எக் சமான வெதி. புகுதுன்னான் மென் அரமுனேஹி அலீம் கெட்டீம் ரஹதன் வஹான்சேலாட்ட அதிவண்ணே நெத அரமுனேஹி மெதாத் கத்திய ரஹத் பெவெத்தய. ஏ அத்தின் ரஹத் பெரஹர சமானய அத்தியாத்மிக ஸ்வரூபய மெபதுவது ரஹதன் வஹான்சேலாகே பாஹிர பவத்மெஹி வினஸ்காம் தக்கிய ஹக்கிய. பிலிந்தவச்ச ஹிமியன்கே வசலவாதே வெனி கிளேஷ வாசனா சககத பெவத்தும் மென்ம பெவத்தும் ஆரென் விசேஷித ஊ அசரிமத் கதி பெவத்தும் த ரஹத் சிரித்தி பெவதி சட்டி சிஹி கட்டேது வெய். அசூ மகா ஸ்ராவகிய நத்தர சுபூதி மகாரஹதன் வஹான்சே விசிஷ்ட குணேன் உத்தீபித்த ஹிமி நமக்கி உன்வஹான்சே சசுன் தனத்ரு தெககின் அகதன் பத்துவோ கல்ப லக்ஷேக பிலகஸ்வீமெனி. ஏததக்க பிக்கவே மம சாவகானாங் பிக்கூனாங் அரண விஹாரீனாங் யதிதாங் சுபூதி தக்கினெய்யானாங் யதிதாங் சுபூதி. யனுவென் அரண விஹாரின் அதுரெந்த தக்ஷிணார்பியன் அதுரெந்த சுபூதி தெர அக்ரியாய் சர்வஜான் வஹான்சே அகதன்ஹி தபா வதாலசேக. அரண நாம் நிக்கலஸ் பவத்மய சியலும ரஹதன் வஹான்சேலா நிக்லேஷி ஹெயின் அரண விஹாரீஹூம வெதி. இனிது சுபூதி மகாரஹதன் வஹான்சே சவாரென் நிக்கலஸ் பவத்தும் எத்தியோ வூஹ அரண விஹாரின் அதுரென் உன்வஹான்சே அகதம் பத் வூசேக் எஹெயினி. எக் தினக சுபூதி ஹிமியோ புத்த வந்தனாவ் சதா தேவுரம் வெஹரட வெடியஹ சர்வஜான் வஹான்சே தஹம் தெசுமின் வெடஹுன் வெலாவக்கி ஏ தஹம் தெசும அவசான் வனத்துரு சுபூதி ஹிமியோ நுதரே நுதுரஹி விவேகஸ்தானேக அரஹத் பல சமாபத்தியட சமவத நிவான்சுவ விந்திமின் வெடஹுன்ன தாம் தேசும் அவசான்ஹி புதுப்பியானன் வஹான்சே சமவத் சுவே நுதுரஹி ஹுன் சுபூதி தருவன் தேச பலா மெசே உதான பலகலசேக. யஸ்ஸ விதக்கா விதூபிதா ஜச்சத்தங் சுவிகாப்பிதா அசேசா தங் சங்க மதிச்ச அரூப சஞ்ஞி சாது யோதி கதோன சாது மே தீதி. உதான பாலிய. யமக்கு விசின் சிய சதன்ஹி இத்திரி நொக்கொட்ட மித்யா விதக்கையோ துருக்கரண லத்தாஹுத யமெக் சியலு அலீம் பெந்திம் இக்ம நிவன் அரமுனை சித்தியோதவா வெசெத்த ஏ ஆத் ஆரிய புத்கலத்திமே புனர்பவேட்ட நோயன்னேய. சுபூதி மகாரஹதன் வஹான்சேகே அரண விஹரணேஹி விசேஷத்துவ மே பூதீந்த சிதாகத ஹெக்கிய நிக்கலஸ் பவத்மெஹி நிரந்தரவு சுபூதி மகாரஹதன் வஹான்சே மென் அபவத்வி வதால அபே அதிகூரே அதிகௌரவணீய ஸ்ரீ ஞானாராம மாஹிமியன் வஹான்சே சசுன் குணேஹி ஸ்வயாத்த සොයත්ත කාරයෙහි නිරන්තර වූසේක්. තමන් වහන්සේ සැනසී ඇසිරී තැන් සනසන සැනසිලි පෙරහැරක විසිතුරණි. උන්වහන්සේ උගතුන් අතර ගුණවතුන් අතර අගතැන්පත් උගතෙකි, අගතැන්පත් ගුණවතෙකි. මා උන්වහන්සේගෙන් ඉගෙනගත්දේ බොහෝය. එයින් කිහිප තැනක් මෙහි සඳහන් කරන්නේ උන්වහන්සේට ගුරු පූජාවක් වේවා යන බැතිසිත පෙරදරි කරගෙනය. මුල් හමුව. උන්වහන්සේ මට මුලින්ම හමු වූයේ මෙයට වසර 60 ගණනකට පෙර, එනම් 1926 අවුරුද්දේ එක් දිනකය. ඒ කාලයේ උන්වහන්සේ අතුරුගිරියේ විහාරස්ථානයේහි අතිගරු මුල්ලේගම සිරි සිලා සීලාලංකාර පඬිතු ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇසුරෙහි ඉගෙනීමෙහි යෙදී සිටියහ. මම වැල්ලවත්තේ ශ්‍රී ධර්මෝදය පිරිවෙනෙහි ඉගෙනීම කළෙමි. අප දෙනම එක්කම ගම පියසේ වුවත් කලින් දැන හැඳිනගෙන සිටියේ නැත. අතුරුගිරියේ තල්දියාවල සිරි නන්දාරාමේහි අභිනව විහාර මන්දිරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේට නෙත් තැබීමේ මංගල්‍යය නිමිත්තෙන් 1926 අවුරුද්දේ පැවැත්වුණු සතිපිරිත් දේශනයකට සංඝයා වැඩියේ වැල්ලවත්තේ පිරිවෙනෙන්ය. ඒ සමග මමත් ගියමි. ඒ සතියේ එක් දිනක් පස්වරු කාලයේ මා විහාර මන්දිරයේ දෙසට යන අතර එක් පසක තනියම බිම ඉරියඳමින් සිටින ස්වාමීන් වහන්සේ නමක් සිටිනු මම දුටුවෙමි. මහජනයාගේ ගැවසීම, බෙර හේවිසි ශබ්ද, පැත්තක පිරිත් දෙසීම් ආදී නොයෙක් කලබල ඇති මේ ස්ථානයේහි ඒ කිසිවක් ගණන් නොගෙන හුදකලාව පැත්තකට වීමේ ස්වාමීන් වහන්සේ මේ බිම ඉරියඳ ඇඳ ඉන්න ඉදීම මට තේරුම් ගත නොහැකි විය. ටික වේලාවක් බලා සිටි මම උන්වහන්සේ ළඟට ගොස් ඒ ගැන විමසීමි. එයට ලැබුණු පිළිතුර මම මේ ගාථාවක් ප්‍රස්ථාර කරනවා යනු පමණයි. ඊට වැඩි කතාවක් උන්වහන්සේ කළේ නැත. වටා පිටා කලබල කිසිත් ගණන් නොගෙන හුදකලාව අයිනකට වීමේ ශාස්ත්‍රීය වැඩක යෙදී සිටි ඒ කවරෙක්ද? ඒ යන් කෙනෙක් නොවේ. අපේ සසුන් පෙරහැරට එළිය දුන් අතිගරු ශ්‍රී ඥානාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේය. එදා මම උන්වහන්සේ හැඳින ගතිමි. මහා පාඩමක් ඉගෙන ගතිමි. නාලන්දා විදුහලේදී 1956 අවුරුද්දේ දිනක දොඩම් දූව ඒබ්‍රහම් සිල්වා මහතා, පසුව පැවිදි වූ ශාසන සෝබන යතීන් ගේ සංවිධානයෙන් ප්‍රතිපත්ති ශාසනයේ නගා සිටුවීමේ සාකච්ඡා සභාවක් කොළඹ නාලන්දා විද්‍යාලයේදී පවත්වන්නට යෙදුණේය. ආරණ්‍ය විවේක සේනාසනවල සංඝයා සහිත ගුණගරුක සංඝ පිරිසක් ඒ සඳහා වැඩමවා සිටියහ. අපටත් ආරාධනා ලැබී අපිත් එහි ගියෙමු. දවල් පින්ඩපාටයටත් සමග උදේ කාලයේ වඩින ලෙසටයි ආරාධනා කර තිබුණේ. පින්ඩපාතය පිරිනැමීමට එක් ස්ථානයකුත්, දන්වැළඳීමට තවත් ස්ථානයකුත් පිළියෙල කොට තිබුණි. කවුරුත් එකතුව පින්ඩපාතයට යාමට කලින් එක්තරා විවේක සේනාසනයකින් පැමිණි දෙනමක් උදේ වළඳන අය සමග එකට පින්ඩපාත යන්නේ නැත කියා වෙනම ගොස් පින්ඩපාත කරගෙන ඇවිත් වෙනම වැළඳීම් කළහ. මෙය නැතිගුණ පෙන්වීමේ කුහක ක්‍රියාවකි. සාකච්ඡා රැස්වීමෙන් පසු රාත්‍රී කාලයද එහි ගත කරන්නට සිදුවිය. අර කුහක දෙනමට අපේ අතිගරු ඥානාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ කුහක ක්‍රියාවේ අශ්‍රමණික පහත් බවක් දක්වා කළ දේශනය ඔවුන් මුසපත් කරවන සුළු විය. ඔවුන් කතා කළේ නැත. උන්වහන්සේ එදා පෑ ගුණනැන තෙද ඉඳු පෙළහරක් බඳු විය. ගමනකදී 1942 වසරේ නොවැම්බර් මාසයේ තෙබුවන පැවැත් වූ විශේෂ උපසම්පදාව සඳහා අතිකරු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසර ලබා ගැනීමට 1941 එක් දිනක මහානායක මාහිමියන් වැඩ සිටි අකුරැස්සේ ඇල්ගිරියේ විහාරස්ථානයට අප ගියේ ශ්‍රී ඥානාරාම ස්වාමීන්ද්‍රයන් සමගය. ගමනට යොදාගෙන සිටි කැපකරු මහතා කිසියම් වැරදීමකින් අපෙන් වෙන්වීම නිසා අපේ ගමනට දිගටම කරදර සහිත විය. ගමනට අවශ්‍ය සියලු දේ භාරව සිටි කැපකරු මහතා නොලැබීමෙන් අපි ඉතා අමාරුවට වැටුනෙමු. ගිය ආ දෙදිනම දානයක් නැත. මේ වැරදිලි පැහැදිලි කරන්නට පිටු ගණනක් ලිය යුතුය. මා අදහස් කරන්නේ එය නොවේ. මේ ගමනේදී මා උන්වහන්සේගෙන් බොහෝ දේ ඉගෙනගත් බව සඳහන් කිරීමටය. මේ කොතෙක් කරදර වෙහෙසිලි වුවද උන්වහන්සේගේ පියවි මෙත් කරුණා බ්‍රහ්මගුණ එසේම ක්‍රියාත්මක විය. ඕනෑකම අපේය. නමුත් උන්වහන්සේ ක්‍රියා කළේ තමන්ගේ ඕනෑකමක් වශයෙනි. උන්වහන්සේ සනසන්ට මා කතා කරන විට මගේ සිතට පණ දෙන අනුශාසනා ලැබුණේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති යනාදී දහම්පද දක්වමනි. නිවන් දක්වාම මෙවැනි ගුණ නිදන් කල්යාණ මිත්‍ර උතුමන්ට අනුයාත වෙන්ට ලැබේවා යනු එදා මගේ සිතේ ඇති වූ ධර්ම ප්‍රාර්ථනාවය. අභිනව වස් පලකදී සදැහැති පිරිසක් විසින් මතුගම නගරයට ආසන්න විවේක පරිසරයෙන් යුත් කඳු ගැටයක් මත අභිනවයෙන් ඉදිකරන ලද කුටියක 1935 වසරේ උන්වහන්සේට වස් කාලය ගත කරන්නට වූයේ ඒ සදැහැති පිරිසගේ ප්‍රසාද පූර්වක ආරාධනයෙනි. එක් දිනක් උන්වහන්සේ බැහැදැකීමට අපි එහි ගියෙමු. සතර අතර විහිදී ගිය මහා මාවත් ඇති කලබල සහිත ප්‍රසිද්ධ නගරයකි මතුගම. නගරයට ආසන්නයේ වස්පල පිහිටි නිසා නොයෙක් දෙනාගේ නිතර ගැවසීමෙන් උන්වහන්සේගේ විවේකයට බාධා වනු ඇතැයි අප සිතා සිටි. නමුත් එහෙම කරදරයක් පෙනුනේ නැත. උන්වහන්සේගේ සැහැල්ලු විවේක ජීවිතයට සරලන පරිදි සියල්ල සකස් වී තිබුණේය. උන්වහන්සේ තනියම වැඩ සිටියේ කැපකරු පවා නැතිවය. අප යන විට උන්වහන්සේ සක්මනේ යෙදී සිටියේ. අප එදා උන්වහන්සේගේ විවේකයට බාධා නොකොට සුළු වේලාවකින් පිටත්ව ආවේ කරණීය සූත්‍රයේ සඳහන් සන්තුෂ්ස කෝච සුබරෝච අප්පකිච්චෝච සල්ලහුක වුත්ති යනාදී අනුත්තර පදයන් උන්වහන්සේ කෙරෙන් දකිමිනි. නාථගණේ ආරණ්‍ය සේනාසනයේදී ශ්‍රී කල්යාණ යෝගාශ්‍රමීය සේනාසන වැඩි ගණනක් අතිගරු ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේගේ පිවිතුරු ගුණ කැල්මෙන් සුමිහිරි බවට පත් සැටි සිහි කළ හැකිය. නාථගණේ ආරණ්‍ය සේනාසනයේද ඒ පුණ්‍ය ස්ථානයන්ගෙන් මූලික තැනකි. 1953 සිට කාලයක්ම සසුන් සුව විඳිමින් උන්වහන්සේ එහි ගත කළසේක. ටික කලක් මමද උන්වහන්සේ සමග එහි ගත කළෙමි. දිනක් අලියුම පහමාරට පමණ මා උන්වහන්සේ වෙත ගියේ කිසියම් කාලින කරුණක් ගැන සාකච්ඡා කිරීමටය. උන්වහන්සේ එවෙල්ලෙහි ලුණු කැඳ වළඳමින් සිටියහ. අසල බඳුනක හකුරු තිබුණු නමුත් උන්වහන්සේ තනිකර කැඳ වැළඳුවා මිස හකුරු වැළඳුවේ නැත. පසුව මම ඒ ගැන උන්වහන්සේගෙන් විමසීමි. පුරේ පටිග්ගහිතංව සත්තාහං යාව ජීවිකං සේස කාලික සම්මිස්සං පාචිත්ති පරිබුංජතෝ කුද්දසික්කා 111 වෙනි ගාථාව. කලින් පිළිගන්නා ලද සත්තාහ කාලික හෝ යාව ජීවක දෙයක් සෙසු යාව කාලික යාම කාලිකයන් සමග වළඳින්නා හට පචිති ඇවැත්වේ යන මේ විනය නීතිය අනුව කලින් පිළිගෙන තිබූ සත්තාහ කාලික වූ හකුරු සමග කැඳ වැළඳීමෙන් ඇවැත් සිදුවන බව උන්වහන්සේ පැහැදිලි කළසේක. අනුමත්තේසු වජ්ජේසු බයදස්සාවි ඉතාසුළු වරදෙහි පවා ආතප්පන සීලී ගුණය අනුව උන්වහන්සේගේ ආජීව පාරිශුද්ධිය කෙමදු වීදැයි සිහි කළ යුතු. මැණික් උපමාව. අතිගරු ඥානාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ කතාබහ ධර්මානුකූල විය. උන්වහන්සේ ප්‍රිය කළේ හුදකලා විවේක පැවැත්මටයි. භාවනාවෙන් හෝ ධර්මශාස්ත්‍රීය මෙහෙවරක යෙදීමෙනි උන්වහන්සේගේ ජීවිත කාලෙන් වැඩි හරියක් ගත වූයේ. කවුරුන් හෝ තමන් වහන්සේ වෙත පැමිණියොත් ඒ අයට සුදුසු පරිදි භාවනා උපදේශයන් හෝ ධර්මයෙන් සංග්‍රහ කිරීම උන්වහන්සේගේ කරුණා සේවය විය. අනුන්ගේ දොස් පරොස් කතා උන්වහන්සේගෙන් මා අසා නැත. මා ඇතැම් විට යම් යම් අයගේ දුර්වලකම් උන්වහන්සේට මතක් කළේ උපදේශ ලබා ගැනීම සඳහාය. මැණික් ගරන්නෙකුට තනිකර මැණික් හමු වෙන්නේ නැත. වැලි, ගල්, බොරොළු මැදි කරගෙනයි මැණික් සැඟවී පවතින්නේ. එමෙන් තනිකර හොඳම පුද්ගලයන් පුහුදුන් ලොව කොතනකවත් ඇතැයි සිතිය නොහැකිය. පුද්ගලයෙකුගේ දුර්වලකම් අතරින් ඔහුගේ හොඳකම් දැක බලා සැනසෙන්නටයි අප පුරුදු විය යුත්තේ. මෙසේ මැණික් උපමාවකින් උන්වහන්සේගෙන් මට ලැබුණු උපදේශය මැණික් වලටත් වඩා මම අගය කොට සලකමි. ධර්මායතනයේ සීමා බන්ධනයේදී බුදු සසුන රක්නා ජීව බලය පිහිටි උතුම් වස්තුව සීමා සම්පත්තියයි. ප්‍රතිපත්ති ශාසනයේ රක්නේ සීමා සම්පත්තිය පිහිටි කරගෙනය. උපසම්පදාව මුල්කොට ඇති සංඝයාගේ මූලික විනය කර්ම සියල්ල සීමාවක දීම සිදු කළ යුතුයයි. මේ අනුව සලකන විට සීමා වනාහි ශාසන ආරක්ෂක මහා කඳවර වශයෙන් පෙනී යනවා ඇති. මේතිරිගල ශ්‍රී ඥානාරාම ධර්මායතනයේ සීමා බන්ධනය සිදු වූයේ 1988 වසරේ නවම්මස 4 වෙනිදා රාත්‍රී කාලයේදීය. අතිගරු ශ්‍රී ඥානාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ යෝගාශ්‍රමයේ සංඝ පිරිස 26 නමක් මේ සඳහා රැස්ව සිටියහ. රාත්‍රී 10ට පටන්ගත් සීමා බන්ධනය නිමා වූයේ අලුයම 2ට පමණය. මගේ ඇඟට තරමක අසනීප ගති දැනෙන්නට වූ නිසා ඡන්දය දී විවේක ගැනීමට අදහස් කොට මම සීමා භූමියට ගියමි. අතිගරු මාහිමියන් වහන්සේ මට වඩා ආසනීප ගතියෙන් වැඩ සිටියේ. මාගේ කල්පනාව ඡන්දයේදී උන්වහන්සේ විවේක ගැනීමට වඩිනවා ඇත කියාය. නමුත් සීමා බන්ධනය අවසන් වනතුරුම එහි වැඩ සිටියහ. ඒ නිසා මටත් අවසානයේ දක්වා එහි ගත කරන්නට සිදු විය. සීමා බන්ධනය අවසානයේ උන්වහන්සේ සිතට පණ දෙන අනුමෝදනාවක් කළහ. මේ ගරු විනය කර්මයට සම්බන්ධ වූ සංඝ පිරිස ගැන උන්වහන්සේගේ සිතේ ප්‍රීතිය උතුරා යන ස්වරූපයේ උදාන අනුමෝදනාවකි උන්වහන්සේගෙන් පළ වූයේ. බුදුසසුන රැකීමෙහි පාමොක් හිමි නමකගේ වගකීම් භාරය ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන පාඩම මම එදා උන්වහන්සේගෙන් ඉගෙන ගතිමි. අතිගරු මහෝපාද්‍ය ශ්‍රී ඥානාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වී වදාළේ, උන්වහන්සේගේ අතිපිවිතුරු සිත අප වෙත තබා අපේ සිත අරගෙනය. මේ අනුත්තර සිත් වැළුම යාව නිබ්බාන වේවා. මාහිමි දිනපොතෙන්. සංස්කාරයන්ගේ බිඳී බිඳී යන ස්වභාවය නිතර වැටහෙන විට සිත කොතරම් අප්‍රමාදයෙන් වෙලා ගන්නවාදැයි කිය නොහැකිය. මෙහිදී බිඳීමද වැටහි. එයින් මහත් බිය හැඟුමක් පහළ වෙයි. මේ සංස්කාර කඩුව පවත්වා ගැනීමට කරන ප්‍රයත්නද මෝඩකම්ද වැටහෙයි. මේ ජීවිතයේ කොතරම් මෝඩකම් කළාද? කෙලසුන්ගේ බලපෑම නිසා සිදුවන හැම පාප ක්‍රියාවකටම මෝඩකම් යයි කීම සුදුසුය. මෝහයේ බලපෑම ඇති හේයින්. මෝහයේ බලපෑම නැත්නම් ලෝභ දෝෂ දෙක මෙතරම් දරුණු නැත. 1979 මැයි 17 දින. බොහෝ දෙනා භාවනාවේ තොරතුරු අසති. ඒ සම්බන්ධ විවේචන කරති. පොතර දොස් කියති. භාවනාවේ නොයදති. මේ අහක දමන කාලයේ භාවනාවේ යොදනවා නම් ඔවුන්හට උසස් ප්‍රයෝජනයක් ගත හැකිවනු ඇත. අනුන්ගේ අසාගත් දෙයක් නොවන හෙයින් එක්තරා ප්‍රත්‍යක්ෂ අවබෝධයක් යැයි කිය යුතුය. මේ සුළු දෙයක් හැටියට අද බොහෝ දෙනා සලකන්නේ. අධ්‍යාත්මික දියුණුව වනාහි නියම දියුණුවකි. එයට හිත යෙදෙන්නේද පින් බලයකින්මයි. පින් මඳ උදවියට එය නොගැලපෙයි. නොපෙනෙයි. නොදනෙයි. 1978 මැයි 23 දිනෙන්. ලෝකයේ සිතෙන් බදාගෙන හිත තැන්පත් කරගන්න බැරිය. එය සිතින් අයින් කළ මැනවි. එකල හිත හැඳීම පහසුය. 1967 ජනවාරි 9 දිනෙන්. නොඑක් විදියෙන් සංකීර්ණ වූ පැවිදි ජීවිතයක් තුළ ක්‍රමික දියුණුව දුර්ලභය. 1982 අප්‍රේල් 10 දිනෙන්. උතුමන් ගිය මග සපුරා අනුගමනය කරන්නට ඉදින් නොහැකි නම් මද වශයෙන් හෝ එයට ඇතුළත් වී වැඩගෙන යා යුතුය. ප්‍රතිපත්ති මාර්ගය පිරිසිදු නම් එහි පිහිටා සිටීමද නොපිරිහීමට උපායකි. කීම මා තිරිසනුන් හා සමානද නැත්නම් සත්පුරුෂයන් හා සමානදැයි දිනපතා තම චරිතය ප්‍රත්‍යවේක්ෂා කරන්න උතුම් පදවියට පැමිණීමේ ශක්තිය ලැබේ. 1962 හත්වෙනි මාස 18 වෙනි දිනෙන්. මුළු ලෝදාහි යම්තරම් පරමාණු කොටස් වේ නම් එපමණ වාර ගණනින් තුනුරුවනට නමස්කාර පවත්වමි. 1968 අටවැනි මාස පළවන දිනෙන්.